සංසාර සාරෝග විනීතනි සන්නේත සාතං සුතිසාර දේසං සන්දේරං සන්න තරුම්පලාසං සංලාපදේසින් පනමේ විසාසං සුප්පවුණ්ඩං පවුඤ්ඤන්ති සදා ගෝතම සාවකාං යේ සන්දේවාච රන්තෝ ච නිච්ඡං බුද්ද ගතා සති ගෞරවනීය මහසංඝරත්නයි සදහවත් වාචාන්ත පිළිතුරු වී ඇමරිකාස ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ මේ කොවිනාහි පිළිදී ලොස් ඇන්ජලස් කෝලෙජ් හස් ඇන්ඩ් ඇක්සෙප්ටිව් ඉන්නතුන් අලෙවි විශේෂ ආර්මික කටයුත්තක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විසාකා විද්‍යාලයේ අධිශික්ෂා සංගමයේ විෂය වෙනු ලබන සම්බුද්ධ පූජා සදහම් වැඩසටහනයි මේ සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සලකාගෙන උන්වහන්සේ වෙනුවෙන් කරන ආංශ පූජාමයකින් ආත්මය සිදු කරන්නේ. ආංශ පූජාවට ප්‍රමුඛය දුන්න මේ නිමාන පත්‍රයට ඕන ප්‍රතිපත්ති පූජාමය. එහෙමනම් තමයි හැබැයි සම්මේ පින්කම වඩිනා පින්කම වඩපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප මල පහනක් පූජා කරලා උන්වහන්සේගේ ගුණ අපේ හදවතේ සමාගෙන තමයි අපි සිදු කරන්නේ. අවසරණියේ අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් උසස්ම තලයට සිය චිත්ත සංහානේ දිනු කරගත්තු උත්තරම මනුෂ්‍යරත්නයා. බෞද්ධයන් විදිහට අපට ගුණා කාලෙම උන්වහන්සේගේ ඒ දහම් කණිවිඩය ගැන උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ගැන අපට අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ කියන වචනේ අපට අහන්න ලැබුණා. ඔබට කුඩා කාලයේ ඔබ මතක තියෙන කාලයක් කලින් ඔබේ අම්මා ඔබ වඩාගෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්කොට විශේෂයෙන් විහාරස්ථානයක ප්‍රතිමා වහන්සේ නමක් දකින්කොට ඔබේ සිඟිති අන්දම එකතු කරලා පුතේ බුදු සාධකයන් කියලා ඔබේ සිඟිති දැන්න එක් කරලා අම්මා ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොමු කරපුවා හරේ ඔබට සමාන මතක තියෙන්න පුළුවන්. ඒ මතක නැදෙන කණින් ආවීම පටන් අපේ අම්මා අපේ තාත්තා අපට මේ බුද්ධ රත්නයේ සරණ පිළිහෙල ලබා දුන්නා. අප මෙලොවට බිහි වෙන කලින්ම අපේ අම්මා බුද්ධ සරණ ගච්ඡාමි, ධම්ම සරණ ගච්ඡාමි, සංඝ සරණ ගච්ඡාමි කියලා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ සරණ ගියලා අප දෙන්නේ නැවතත් ආවත් ඒ දෙවන සරණ ගිය වාස්තා ගැන බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඉතින් අන්නේ ආරම්භ වෙච්ච ඒ ශ්‍රද්ධාව තමයි අද දවස් දක්වාම මේ ජීවිතය තුළ මෙරගෙන ආවේ. පින්වතුනි, අප මේ සම්බුද්ධ ශාසනයක් ලබන්නට සුභතියක් ලබන්නට සතර බොහෝ පින් කරපු අය. එදා භාරත ජන සමාජයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම සේවක ගන්නාවක් අපේක්ෂා වෙකිනියා. එදා බ්‍රාහ්මණ සමාජයේ ආධ්‍යාත්මික සමාජයක් විදිහට හිත දිනු කරගත්තෝ ධ්‍යාන විඥා දිනු කරගෙන ඕර වටහාගෙන හිටියා. අනාගතයේ මතු දවසක සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන උතුමේ භාරත ජන සමාජයේ පහළ වෙයි කියලා. අනේ පහළ වෙන උතුමා ගැන එය කලින්ම දැනගෙන හිටියා. ඒ පුද්ගලයාගේ ලක්ෂණ, ශරීර ලක්ෂණ, ගතිගුණ, හැසිරෙන ආකාරය, දෙමෝපියන් මෙයා මේ සියල්ලම ගැන එකල භාරත ජන සමාජයේ හැඟීමක් තිබුණා. ඒ තරම් ඔවුන්ගේ වේද ග්‍රන්ථවල ත්‍රිපිය ආදී ග්‍රන්ථවල සඳහන් වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනකොට ඇතැම් බ්‍රාහ්මණවරු විශාල සිසිලිත සාමීනීය බ්‍රාහ්මණවරු උන්වහන්සේගේ කඩහපු ගමම්ම හිටපු තැනේ නැගිටලා ඒ දෙසට තමන්ගේ උතුරු සළුවන් එළර ගැනලා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා සඳහන් කළා. බ්‍රහ්මයි සූත්‍රයේ කියවලා බලන්න. පින්නුනි, ඔවුන් දැනගෙන හිටියා මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි සුචේස පුද්ගලෙක් කියලා. එනිසාම තමයි සිද්ධාර්ථ කුමාරයාට නම් කරන දවසේදී රැස් වෙච්ච බව නම් සියගාන කතරින්. ඉතාම ප්‍රඥාවන්ත බ්‍රාහ්මණ අධ්‍යනාගෙන් එක්කනේ ඉතාම ඍණව සඳහන් කළේ මේ කුමාරයාගේ ශරීර ලක්ෂණ බලලා දෙවිස් මහ පුරුෂ ලක්ෂණ වලින් ස්වභාවය දැකලා මේ තැනට ගති දෙකක් තියෙන්නේ. ගිහි ගෙද හිටියොත් සම්පිතකට වෙනවා, පැවිදි වුණා සම්මා සම්බුදු වෙනවා කියලා. බ්‍රාහ්මණු බොහෝ දෙනෙක් හම් සඳහන් කරද්දී මේ ප්‍රඥාවන්ත කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණතුමා එක තනියමීලා පොසොර කිව්වා, සම්පත කළ කිව්වා, මේ තැනට අනිවාර්යයෙන් සම්මා සම්බුද්දත්වයට පත් වෙනවා කියලා. ඒ තරම් හැඟීමක් අවබෝධයක් එදා භාරත ජන සමාජයේ සතු කරගෙන හිටියා මේ ඉපදෙන උතුම් මනුෂ්‍ය රත්නයේ පිළිබඳව. මේ මාතෘකාවට පත්වෙන පිනුත් සසර බොහෝ කාලයක් පෙර පුරාණ ඕන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක සාසනවලදී මේ උතුමන් දැකලා හිත පහදවාගෙන තමගේ හිතේ ඒ බෝධි චින්තාව දිනු කරගන්නට ඕන. මේක එක්තර සංවරයක් නෙවෙයි පිනුත්දී, බොහොම දුෂ්කර අවස්ථාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඉරිදවර දකින්නකොට, උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දකින්නකොට, දේශනා විලාසය දකින්නකොට, උන්වහන්සේගේ ශාන්ත පිළිස දකින්නකොට, අන්තර පුරුෂ සංස්කාරතියදී ඒ උතුම් සොයිසියති ගුණ දකින්නකොට, මහා කරුණා සමාපත්ත ඥානීය යම් මහා ප්‍රාණහාරය වැනි සොයිසියති ඉරිදවර දකින්නකොට, ඒ අනිත් ඇත්ත දෙනානේ මට බුදුරජාණන් වහන්සේ නැත්නම් හොඳයි කියලා. අන්නේ සිටිය ලැබුණාට පස්සේ සමහර අය ආත්මභාව සියගානක් සිටින් සිටමින් මාත් මේ වගේ සම්මා සම්බුදු වෙන්න ඕන කියලා මනෝ ප්‍රණිධානය පුදනවා. සිතින් ප්‍රාර්ථනා කරනවා, මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කරනවා. එහෙම දැවෙන බුදුරජාණන් වහන්සේලා සියගානක් පසුපල එනකොට සමහරට හිතන මේක අමාරුයි කියලා මගෙන් අත්හැරලා සාමාන්‍ය කෙනෙක් විදිහට මඟ කරලා බලනවා. තාතන මහත්තයෙක් වෙනවා. සම්මත වීර්ය කියන අය ඊටත් වඩා කාලය බුද්ධාන්තර කල්ප ගාන බුදුරු දහස් ගානක ලක්ෂ ගාන සාසනවල ඕ මන ප්‍රඥාණ විතරක් නෙවෙයි වචනේ කියන වාක් ප්‍රඥාණය සම්පූර්ණ කරනවා. මම බුදු වෙනවා, මම බුදු වෙනවා කිය නැවතෙනවා. එහෙම කියනකොට වෙනදින පොයතරම් මිනිස්සුන්ගෙන් නිඳා පහසයක් නැද්ද? අද උනත් කෙනෙක් කිව්වොත් මම බුදු වෙනවා කියලා ඇදමිට කියයි මානසික රෝගී කියලා. එහෙමත් කියමින් වෙන තුනේ නැවත ආත්මවා සිය ගාන කල්ප ගානක් නැවතෙන්නට ඕන වාප්‍රඥානය සම්පූර්ණ කරමින්. ඒන අවස්ථාවටදී සමහර අය හිතනවා ඒක අමාරුයි කියලා. ආයි සාමාන්‍ය කෙනෙක් විදිහට හත් වෙන වෙලාවක් තියෙනවා. සමහර අය මේ වාප්‍රඥානය සම්පූර්ණ කරනවා ඊළඟ කාය ප්‍රතිදානය කලින් මේක කරගෙන පාරමිතා උපපාරමිතා කර්මත්ත පාරමිතා සම්පූර්ණ කරමින් නැවත කල්ප ගාන බුදුරු දහස් ගානක සාසනවලදී නැවත පාරමිතා පුරමින් ගමන් කරනවා. මෙහෙම කාය ප්‍රතිදානය සම්පූර්ණ කරමින් යන වෙලාවදී සමහර අය කෙනෙක් අමාරුව කියලා හිතලා නැවත සාමාන්‍ය කෙනෙක් විදිහට මාර්ගඵලවන් තීරණය කරනවා. සමහර දැඩි වීර්ය තියන අය මේ අවස්ථා තුනම පසු කරලා මනෝ ප්‍රතිදානය, වාක් ප්‍රතිදානය, කාය ප්‍රතිදානය කියන මේ අවස්ථා තුනම පසුබට ඇවිල්ලා ඔහු එක්තරා සුවිශේෂී සංවිධානයකට පත් වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හතර මේ පාරමිතා පුරන කාලයේදී සම්මා බුදුරජාණන් වහන්සේලා 512,000ක් මුණගැහුණා කියලා කියනවා. ඒ තරම් දීර්ඝ කාලයක් පිළිතුරු මේක වචන වලින් ඉලක්කම් වලින් කියන්න පුළුවන් කාලයක් නෙවෙයි. ඒ දීර්ඝ කාලය විතරක් නෙවෙයි ආත්ම සුඛ පරිත්‍යාගයෙන් ඒ ජීවිතය දුසිලම් දේවල් දරුවන් ඥාතීන් දේපල සතියන් ඔටුනු සියල්ලක්ම කර කරමින් තමයි මේ මට්ටම කරා ඉගෙන ඉගෙන ගන්නේ. මෙහෙම අවස්ථාවේදී කාරණා කීපයක් එක වෙලක සම්පූර්ණ වෙන්නට ඕන. පංච විඥාන සමාපatti ලබාගෙන මිනිස් ආත්ම භාවයකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියසින මොහොතක සිය ජීවිතය ගත කරන්න පුළුවන් මානසිකත්වයේ තියෙන කෙනෙකුට දසපාරමිතා සම්පූර්ණ පරිපූර්ණත්වයට පත් කරපෝ එක වන්පදයක් අහු ගමන් රහත් වෙන පුළුවන් මට්ටමට හිත දිනු කරපු කෙනෙක් හිටියොත් අර මන ප්‍රදානේ වාස ප්‍රදානේ කාය ප්‍රදානේ සම්පූර්ණ කරපු කෙනෙක් ඉතිවල බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකිනවා මෙයා සුවිශේෂ කෙනෙක් කියලා. අන්නකොට නියති වෙනුම් ලබනවා. නියති වල කියන්නේ මෙන්න මේ තැනත්තා අනිවාර්යයෙන්ම සම්සම්බදුට සත්‍යනවා අහවල් කාලයේදී අහවල් ප්‍රදේශයේදී දෙමෝපියන්ගේ නම් මේ නම් මෙයා මෙච්චර කාලයක් ජීවත් වෙනවා මෙච්චර කාලයක් ධර්ම දේශනා කරනවා ආදී විස්තරයක් විවරණයක් පැහැදිලි කිරීමක් කරනවා. ඒකට කියනවා නියති වෙනුම් ලබනවා කියලා. පින්වතුනි මෙන්න මෙහෙන්ට එනහම් උන්වහන්සේ යම් කිසි දුක් වින්දනම් ඒ සියලු දුකින් දේ උන්වහන්සේගේ කෙලෙස් වල තියෙන උන්වහන්සේගේ පුද්ගල ජීවිතය අනුකම්පාව නිසා. හැබැයි මෙතෙන් කාට පස්සේ පින්වතුනි ඒ රහත් වෙන පුළුවන් අවස්ථාවක් කැප කරනවා. යම් කිසි කෙනෙක් නැවත සතරට බසිනවා. අන්නේ එතන ඉඳන් පාරමිතා පුරන්න ඕන නැවත උපපාරමිතා අරණත් පාරමිතා කියලා. මෙතෙන්දී සමහරක්කට කියනවා සංහාර බෝසත්තුරුට කියනවා විරියාදික සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. සමහර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඉන්නවා සද්ධාධිකාරය. සමහර ප්‍රඥාධිකාරය. විරියාදික කෙනෙක් සොලසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. ශ්‍රද්ධාධික කෙනෙක් අටසංඛ්‍ය කල්පලක්ෂයක් පුරන්න ඕන. ප්‍රඥාධික කෙනෙක් සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. අපසරණෙමි වූ මෙකල වැඩ සිටින වැඩ සිටිය ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් එතෙන් පටන් පෙරොන්දුරුව පින්නතුනි. අර නියති වරණ ගත්ත මොහොතේ පටන් තමයි සාරසංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියන්නේ. අපි දීර්ඝ කාලයක්. උන්වහන්සේ සසර අනන්ත කාලයක් මේ කරපු කැපවීමේ ප්‍රතිඵල විදිහට ඒන කාලෙදී කොයිතරම් කැපීමක් කළ තියෙද සෝසාගරේ ගලිතන් රුධිරං අරහසි බොහොමින් පරාජය කරන් සමදාස දානමි මේරු ප්‍රමාණ මරිතන්ට සමනි සිරිසන් කේ ආරකාදික කරන් නයන අදාසි. මේ පාරමිතා පුරණ සමයේදී කරපු පරිත්‍යාගයේ සඳහන් වන ආකාරය සෝසාගරේ ජලිතන් රුධිරං අරහසි මහා සාගරේ ජලයට වඩා සිරිසරිලේ දන් දෙල තියෙනවා. භූමින් පරාජය කරන් සමදාස දානමි මේ මහා පොළොවේ පස්තරට වඩා සම්බුද්ධත්වයේ උදෙසා සිය ශරීරයෙන් මස් දන් දෙල තියෙනවා. මෙරු ප්‍රමාණ අධිකන්ද සමෝ සිරිසන්ති මහා මෙරු පර්වතයට වඩා මිනිස් ආත්ම බව ලැබු මොහොතවල නිකාය විදිර නෙවෙයි රජ කුමාරයෙක් වශයෙන් ඉන කාලවල ඔටුනු සහිත හිස් දන් දෙල තියෙනවා. ඒ වගේම කේතාරකාදික කරන්න යන අදහසේ ආසේ තාරකාවට වඩා සියනේ සියතිම උටල දන් දීලා තියෙනවා. ඊට අමතරව අප්‍රමාණව දරුවන් දන් දීලා තියෙනවා. විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා කියන බලන අපේ ජීවිතවල අප අනිත් හැලෙමින් කරපු පරිත්‍යාගයන් නිකන් හිතලා බලන්න. අනාගතයේදී මතු පහළ වෙන වර්තමාන දෙවියන් තමයි මේ බෝසත් උතුමෙකෝ මේ තරම් පරිත්‍යාගයක් කරන්නේ. අන්‍යම පරිත්‍යාගයක් කලින් මේ උතුමයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ අවසාන පහළ වෙන කලින් දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආරාධනාව ලැබෙන මනුෂ්‍ය ලෝකයේ පහළ වෙන අවස්ථාවේදී උන්වහන්සේ කාලයේ දීපය දේශයේ කුලයේ මව කියන මේ පස් මහා බැලුම් බලලා සුදුසු කාලෙහි උන්වහන්සේ ඉතාම සිහියෙන් මෞකස පිළිසන ගන්නවා. ඉතාම සිහියෙන් දසනසක් මෞකස වාසය කරනවා. ඉතාම සිහියෙන් මෞකසින් බිහි වෙනවා. අන්නේ බිහි වෙන දවස පහළ වෙච්ච උතුමෙකු තමයි අලකමේ සමරන්නේ. උන්වහන්සේගේ ගුණ සමුදාය අපේ හදවත තුළ තියාගන්න ඕන. උන්වහන්සේගේ රූපකාය අපේ ඉදිරිපිට තියාගෙන තමයි මේ සියලු පින්කම් අපලෙත් සිද්ධ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වෙනින් සිද්ධ කරන සීල පූජාවන් සුදේ පූජාවන් දාන සිදුරක් නෙවේ. ඒ වටිනතුනි බුද්ධ හංස දිබානක් වෙන්නට ඕන. බහතුන් වහන්සේ තුල පැවතියා වූ එකාකකින් විශේෂ වූ ශරීර ලක්ෂණ 32ක් තිබුණා. බුද්ධ හංස දිබානා වඩන සමහර රටවල අය මේ දෙවිස් මහා පුරුෂ ලක්ෂණ ගුණයක් විදිහට වඩනවා මෙනි කරනවා. ඒ වගේම සුළු ලක්ෂණ තවත් සිය ගානක් ලක්ෂණ ශරීරයේ විතර තිබුණා. ඒ ශාරීරික ලක්ෂණ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ කිසිම දෙයක් අගය කළේ නැහැ. ඒ වුණත් එදා පොත්පත්වලින් බුදුහාමුදුරුවෝ හඳුනාගෙන සිටිය සුවිශේෂී උගත් බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ බලන්න මුලින්ම එන්නේ මෙන්න මේ සුවිශේෂී පුද්ගලයාගේ ශාරීරික ලක්ෂණ 32 බලන්න. ඇවිල්ලා ඉතිරිපස වාඩි වෙලා බලන් පුළුවන් ලක්ෂණ ටික හොඳට බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ දකින්නවා යාට දකින්න පුළුවන් ලක්ෂණ 32 දෙකක් තියෙන්නේ නැහැ. මේකේ ආරින් ලක්ෂණ දෙකක් බලන්න ඕනේ කියලා හිතනකොට බුදුහාමුදුරුවෝ මෙයා දැන් අනිත් දෙක බලන්න ඕනේ කියලා හිතනවා. අන්නේකට බුදුහාමුදුරුවෝ ඉරිදි බලයෙන් ඔහුට විතරක් ඒ ලක්ෂණ දෙක පියන විදිහට සලකනවා. එදා බොහෝ දිනේ බුදුහාමුදුරුවෝ පැහැදුනේ උන්වහන්සේගේ රූපකාය නිසා. උන්වහන්සේගේ රූපකාය බලන්න ආවහය උන්වහන්සේට වැඳලා නිකන් ගියේ නැහැ. උන්වහන්සේගෙන් බණිනවා බොහෝ දිනක් මාර්ග ලැබුවා. බලන්න පිළිතුරු මේ ලක්ෂණ බලන්න ආවහය බොහෝ දිනේ එදා මාර්ග ගැන සමාධිය කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයෙන් සයිස්මක් වෙන උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ දාමත් පිළිහාඳුන දේශනා කළේ වක්කලී මේ විතහාම දුර්වර්ණ වෙන කුණු වෙලා යන ශරීරයෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. යෝගෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති යෝමං පස්සති සෝමං පස්සති වක්කලී ඔබ ධර්මයේ දකින මාව දකින නම් මාව දැක්කොත් ධර්මයේ දකිනවා ධර්මයේ දැක්කොත් මාව දකිනවා කියලා සඳහන් කරනවා. භාගතුන් වහන්සේ තුළ පැවති ආවෝ සියලු ගුණ දහම් කාරණා නමයකට ගොනු කළ තියෙනවා. අරහං සම්මා සම්බෝධාදී මේ පාලි පාඨයෙන් සඳහන් කරන ඥානීය ගුණ ටික. උන්වහන්සේ අරහං ගුණයෙන් එකයි සියලු කෙලෙසන් දුරු කරලා සංසාර චක්‍රය අරසිදලා තෝයයන්ගේ සියලු බුදු පූජාවන්ට ඊළඟ සුදුස්සේ කොටපත් වුණා. භාගතුන් වහන්සේ පිරන් පාලා වසර 2569ක් ගත වුණත් අදටත් උන්වහන්සේ වෙනුවෙන් ලෝකයේ අප්‍රමාණ බුදු සැලකිලි සම්මාන කරගෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. දුක්ඛදේ කඳුරක් සත්‍ය වෙන කිසිදු ගුරුවරයෙක්ගේ අනුසාරතාව මඟ පෙන්වීමක් නැතුව තමන්ගේම ඥාණයෙන් එදා බොහැඳදී අවබෝධ කරගත්තා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධක කියලා කියනවා. උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණ යුක්තයි. අස්තරිත්‍යා අසලස්සන ධර්ම යුක්තයි. ඉන්ද්‍රිය ඥානෙ, විපස්සනා ඥානෙ, දීපචක්කු ඥානෙ, දීපසෝත ඥානෙ, උපේනිවාස ඥානය ආදී මේ සුවිශේෂී ඥාන අර්ථ යුක්තයි. ඒ වගේම උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරියොත්තප්ප ආදී සුවිශේෂී චර්ම ධර්මයන් පහළ යුක්තයි. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේට අප කියනවා විද්‍යාචර සම්පන්න කියලා. උන්වහන්සේ සුගතයි. ගමන් විලාස සිතහා ප්‍රසන්නව ගමන් විලාසයා උන්වහන්සේගේ පාසා මහවිදියේ ඉහළම මට්ටමින් තිබුණා. යහපත් කොටේ ඇයි සොන්දර තැනට සැටයි සොඳුරු බස් කියයි කියති ඒ මුනි හටිට සුගතයි. සොන්දර ගමන් කියන නිසා යහපත් වචන කතා කරන නිසා උන්වහන්සේගේ ගමන් විලාසය ඇතේගේ ගමන් විලාසයක් කියලා කියනවා. උන්වහන්සේ දෙයක් දෙස ඍජුව බලන්නේ කයි ඉස්සරහට කියලා ඉසේ විතරක් පිටපස්සට හරවන්නේ ඇතේගේ ගමන් විලාසය උන්වහන්සේට තිබුණේ. සිංහයේ නිතිය විලාසයක් තිබුණේ සිංහ සේජාවක් තිබුණේ. උන්වහන්සේගේ නාමය සිංහ නාමයක් වුණා. සුගතිමුනි යෝගයන් බුදුරජාන් වහන්සේ ලෝකවිදු ලෝකයේ මැනවින අවබෝධ කරගත්තා. අපේ ඉන්න මේ කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, ආකාශ ලෝක කියලා සත්‍යයන් වාසික නිස්සන් කියලා උන්වහන්සේ දැනගත්තා. සත්‍යයන් වාසය කරන අවිද්‍යාව නම් බවත් දැක්වා. ඒ සත්‍යංගයේ ස්වභාවය, රූපකාය, උපදෙන කර්ම, චුත වෙන ආකාරය, ආර්ථ ප්‍රමාණය මේ සියල්ලම උන්වහන්සේ අතිමුලත්වයේ පසක් කරා. සංස්කාර ලෝක කෙලෙස් වලින් අපේ සතර ගමන් කරන ආකාරය, අවකාශ ලෝක මේ ග්‍රහ ලෝක මන්දාකිනි ගැලැක්සි ආදී ගැන උන්වහන්සේ තේරුම් ගන්න කිව්වා. යුනිවර්ස් එක ගැන හැදින අවබෝධයක් තිබුණා. ඒ නිසා බුදුන් වහන්සේ කියනවා ලෝක විදෝ කියලා. අනුත්තර පුරිස ධම්මහරදී උන්වහන්සේ තාම සැටපරස පුද්ගලයන් දමනය කළා. අඟුලිමාල, නානාගිරි වැනි අය දමනය කරපු ආකාරය දන්නවා. අදන්දේ අසත්තේන අහං දන්තෝ මේ කාරණා කියලා එදා අඟුලිමාල තෙරුන් වහන්සේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දඬුවම් නොදී මාව දමනය කළා කියලා. උන්වහන්සේගේ මෛත්‍රී විදියට හරින් ප්‍රඥාවේ ආලෝකයෙන් සැඩවස් පුද්ගලයන් දමනය කරලා මේ සම්බුත් සසුන වෙත රැගෙන ආවා. එනිසා උන්වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරදී කියනවා. සත්තහ දේව මනුස්සානම් දෙවියන්ට මනුස්සයන්ට උතුමෝ සාස්ත්‍රවරේ වුණා. උන්වහන්සේ බුද්ධ ගුණය යුක්තයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ආකාරයක් නෙවෙයි. ඒක ලෝකයාට සියලු දේශනා මිලාසයෙන් දේශනා කළා. භගවාන් උතුම් භාග්‍යවත් කෙනෙක්. ලෝකයේ පින්වන්තම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ගුණ ගැන පැහැදීමක් ඇති වෙනවා නම් ඒ තුලින් අපේ සමාධියක් වෙනවා. ඒක බුද්ධ ධර්මයේ මහානක් වෙනවා. පින්වතුනි දේශනා කරනවා අනුසතානස්තරිය කියලා යමක් ගැන සිහි කරනවා නම් මේ ලෝකයේ යමක් ගැන යමෙක් ගැන සිහි කරලා සතුටින් පුළුවන් නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි. උන්වහන්සේගේ ලස්සන ප්‍රතිමාවක් තමගේ ළඟ තියාගන්න තමගේ දරුවාගේ වන්දනයේට ලස්සන බුද්ධ ප්‍රතිමාවක් ඈඳි කරන්න. gedara peena peena tangwal sambuddha pratima tiyanna man bodha karanne pinwathune kalpaantra ganake mele me samsara e buddhayan bahanse eta haduna kiyanne unwanse roopa kata neve unwanse desana karu udahane de pahadinne unwanse desana karu chaturanga satye parisamphade sanda panthage thayida mele me dahamata pahadenne e dahamata pahadita gamanma e dahamen karana giye haru mugalanadi ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගෙනයි පහදී. බුදු දහම සංග කියන තේරුමන තමගේ ජීවිතයේ එකලයි නෙවෙන්න ඕන. අනේතුමාක බවන්න මේ සම්බුදු දහමේ සුවිසියතෝ ගමන් මාර්ගයේ ස්පිරිටුවල් මැප් එක ආධ්‍යාත්මික සිටියම තමගේ ජීවිතය අභියස පැනවෙන්නට ඕන. ඒ මොකද? ඒ තමයි ආර්ය සංගීත මාර්ගය. ඔබ සැබෑවටම බුද්ධාන් සරණ ගච්ඡාමි කියන එකේ ප්‍රතිඵල ගන්නවා. ඔබේ ජීවිතයේ හැම හැම පියවරක්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මේ අංගයන්ගේ යුක්ත අරසංගික මාර්ගය වෙනකොට උජුකෝනා සෝමංගෝ අවේහන සම්සා මේක ඍජු මාර්ගය නිර්වය මාර්ගය. ලෝකේ ලස්සනටම ජීවත් වෙන්න තියෙන පහසුවෙම ජීවත් වෙන්න තියෙන ආරදර අඩුවෙම ජීවත් වෙන තියෙන සතුටේම ජීවත් වෙන තියෙන මාර්ගය මොකක්ද? ආර්ය සංගීත මාර්ගය කියන්නේ කියනවා නම් සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ මාර්ගයට කෙනෙක් ආවම නම් විශේෂයෙන් දියෙන කෙනෙක් හැටියට ඔබ විසාකා විද්‍යාලයේ දිනන විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාන්ත දිනයක් නම් ඒ දිනයේ ප්‍රාර්ථනා මොකක් වෙනවද කියලා. දැන් ආරලන් කියන ඩොක්ටර් කෙනෙක් වෙනවා, ඉංජිනේර කෙනෙක් වෙනවා, ක්‍රිකට් කෙනෙක් වෙනවා. එහෙමනේ දැන් සයන්ටිස්ට් කෙනෙක් වෙනවා. කමක් නැහැ මම හත් වෙන. හැබැයි ඔබේ අම්මා සැබෑම ශ්‍රද්ධාවන්ත නම් ඔබ සැබෑම බුදුදහම හඳුනාගත් කෙනෙක් නම් ඔබේ සිහින වෙනවා මොකද්ද? ඔබ කවුරු වගේ වෙනවා කියලද? බුදුදහමේ සඳහන් වන්නේ දියණියක් නම් ගිහිව ඉන්නවා නම් ඔබේ සිහින කවුද? නන්ද මාතාවකෝ උජුතරා හරි වගේ වෙන්න කියලා බුදුහාම දේශනා කළ නෑ. විසාකා වගේ වෙන්න කියලා, බන්දුල මාලිකා වගේ වෙන්න කියලා නෑ, සුමනා වගේ වෙන්න කියලා නෑ. කවු වගේ වෙන්න කියලා තියෙන්නේ? වෙන්න කියලා තියෙන උජුතරා හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. මේ දෙන තමයි කාන්තා ලෝකයේ අභිමානයේ වීරවරයන් දෙන්න. උජුතරා කියලා කියන්නේ පුදු කෙනෙක්, ලස්සන නෑ. හැබැයි රාජකුමාරිකවන් 500කට දිනපතා ධර්ම දේශනා කරපු අනාගාමී මගපලාවි උත්තමාරියක්. කුජුතරාව, ඒ වගේම නන්ද මාතාව. ගිහිව ඉන්න මෙන්න මේ කෙනා යම් දවසක පැවිදි වෙනවා නම් අන්නේ පැවිදි වෙන කාන්තාවගේ දියණියගේ ඉහළම ප්‍රාර්ථනාව ස්පිරිටුවල් ට්‍රීට්මන්ට් වෙනවනේ කවුද? මම හරි කේමා හරි උපලානා හරි වගේ වෙන්නේ. මෙන්න කාන්තා ලෝකයේ සැබෑ සිහිනය සැබෑ ජීවිතයක් පිළිබඳ මෙන්න මේ මනස් එක්කම අපට අපේ ජීවිතයේ සහෝදරයන් මාතාවන් බවට පත් වෙන ඩෝන. මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතයන් එයාගේ ජීවිතවල ආශිර්වාද අපේ ජීවිතේ ලබාගෙන අප ධර්මයෙන් අපේ ජීවිත ලක්ෂණ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට සුවිශේෂී ඥානයක් නැත්තේ මොන සංසාධාරණ ඥාන කියලා. ඉන්ද්‍රිය පරෝපකාරී ඥානේ යන්තිගෙන දකිනකොටම එතන තාස්සතර කොච්චර සද්ධාහරි විදිහට ධර්ම දිනු කරලා තියනද කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. අනිදාම තමයි බල කියන්නේ. ඒ වගේම ආඛ්‍යාන්සේ ඥානය යන්තිගෙන දකිනකොටම ඒකෙනාට කොච්චර කෙලෙස් තියනද? රාගාදී කෙලෙස්, ද්විතිය ආදී අනුසය ධර්ම කොයිතරම් ප්‍රමාණයකින් යාගේ හිතේ තියනද කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. යම මහා කාර්තිහාරයේ සමහර දමණය කරන අමාරුවයි දමණය කිරීමේ උපක්‍රමයක් විදිහට භාවිත කරපු ශරීරයෙන් එක විට ගින්දර ජලයක් පිට කිරීම හැකියාව යහමන ප්‍රාර්ථනාවයි. ඊළඟට මහා කරුණා සමන්ති ඥානෙ හැමදාම දැස්සන මුළු ලෝකයේ කෙරෙහිම සිය මනස විහිදුල බලනවා. මම අද කාටද පිට වෙන්නේ? අද වනාහම පිට වෙන සුදුසුකම කවුද කියලා මහා කරුණා සමන්තිට සමවැදිලා බලනවා. ඒ වගේම සම්බන්ධ ඥානෙ තෝකී අන්තාර්ථයක් සීකරොත් ඕනෑම දෙයක් දකින්න පුළුවන්. ආහර්ජන ප්‍රතිමද ඥානයක් බුදුරජාණන් වහන්සේ තිබුණා. ඒ වගේම අනාවරණ ඥාන ඕන දෙයක් කිසිදු ආවරණයක් නැතුව සිය දැසින් දකිනා වගේ සත්‍ය රෝගයේ පිළිබඳව මේ මුළු විශ්වයේ පිළිබඳව දැකීම හැකියාවක් තිබුණා. අන් එවැනි උත්තමයේ මේ මුළු තොන් ලෝකයේම සිටිය උතුම් මානසිකත්වය තමයි ඔබ සරණින් කියලා ඉන්නේ. අන්නේ උතුමන් වහන්සේ වෙනුවෙනුයි ඔබ මේ සම්බුදු පූජා ප්‍රාර්ථනාවේ ගැනීම ශ්‍රද්ධාව හදවත ඇති කරගන්න. අන්නේ සිටවිලත් එක්කම ඔබේ ජීවිතයේ ප්‍රධානතම මාවත ධර්මයේ මුණගැහෙන්නට ඕන. ධර්මයේ දැකෝ පමණට, ධර්මයේ පිළිපැද පමණට මේ ජීවිතයේ ඉතාම සතුටින් කාර්යගත කරන්න පුළුවන්. අන්නේ සතුටත් එක්කම අපේ ජීවිතයන්නේ සියලුම කටයුතු සම්පූර්ණ වෙනවා. අප මේ ජීවිතේ ප්‍රතිඵල ගන්න වගේම අපේ මතු කරපුරට මේ ධර්ම අපි ලබා දෙන්නට ඕන. ඒක තමයි අපි යුතුකම් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විශේෂ සූත්‍රයකින් දේශනා කළා. මහදේව සූත්‍රයෙන් දේශනා කරනවා ඔබ මේ සම්බුදු සසුනේහි අවසාන කියලා වෙන්න එපා කියලා. ඇයි කියන්නේ? ඔබේ ජීවිත කාලයෙන් මේ ධර්ම අවසන් කරන්න දෙන්න එපා. මේක සහය නිවීමේ තරගයක් වගේ. ඔබේ අතට ලැබෙන්නේ මේ මනුණෙක් මේ දහම. ඔබේ දරුවන් ඇතුළු මේ ලෝකයේ වැඩි පිරිසකට දායක කළ තමයි ඔබ ඔබේ නෙන්දෙන පියාගන්නට ඕන. ඒ වගේම ඔබ බලන්න බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවලින් ඔබට කොච්චර නම් යම්කිසි ප්‍රමාණයකට සම්පූර්ණ කරන්න පුළුවන්ද? ඔබේ සෝයේ ආත්ම සෝයේ ඔබ අනිත් හැමෙම කොයිතරම් කැප කරන්න පුළුවන් මානසිකත්වයක් ඔබට තියෙද කියලා බලන්න. එකපැත්තකින් මෛත්‍රිය අනිත්‍යයෙන් සතිපට්ඨානය දිනු කරමින් මේ උතුම් සම්බුදු ගුණයේ ජීවිතයට ආලෝකයක් කරගෙන ඒ ආලෝකයෙන් අපත් අපේ හදවත ප්‍රඥා ලෝකෙන් දල්වාගෙන අවිද්‍යා අන්ධකාරය දුරු කරගෙන සියලු දුක්වල නිදහසන ආකාරයට මේ මුළු ලෝකයේ තියෙන අනිත්‍යතාවය හැම මොහොතෙම හටගන්නා රූප ආදී ස්කන්ධ පංචකය හේතු නිරෝධේ නිරෝධන ආකාරය දැක්වෙමින් අපට මේ ජරා මරණ ආදී සියලු දුක්වලින් එදාසී මාර්ගය තමයි බුදුදහම් වලින් දේශනා කළේ. ඒ උතුම් දහමට පියවර ගන්නට මේ උතුම් සම්බුද්ධ පූජාව හැම දිනකටම ආශිර්වාදයක් වේවා, ආරෝග්‍යයක් වේවා. මේ සියලු කුසල් බලයෙන් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ඔබේ ජීවිතාලෝකවත් කරගන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනකටම සම්මා සම්බුද්ධ සරණයි.